අද පැය පමණ කාලයක් ඔබ අප ඉතාම අගනා ධර්ම දේශනාවකට සමුගන්න ලැබුණා. අපි මුලින්ම ඒ ධර්ම දේශකයන් වහන්සේට සුබපතමි, නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. දැන් සතර සවාරත වෙනවා. වෙනද වගේම ඔබතුමා ඔබතුමන්ලාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා පෑනක් සහ කලිලා අවශ්‍යයක් වන පියාගන්නට විශේෂ නිවේදන සටහන් කරගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට දැනටම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න හොඳ ප්‍රශ්නයක් ලැබෙලා තියෙනවා කියලා හඳුරන්නේ මේ පසුගිය දවස්වල තිබිච්ච අවශ්‍ය වෙනවා. බුදු රැස් කියලා හඳුන්වපු සමහරු මේ ආලෝක ධාරාවක් බුද්ධ ප්‍රතිමාවෙන් නික්මෙච්ච එක ගැන කාරණ ටිකක් පැහැදිලි කරන්න. අවසරයි අපේ හාමුදුරන් වහන්සේ අගෝස්තු 2 වෙනිදා ජනමාධ්‍ය මගින් ඒ වගේම මහා ජනතාව අතර මහත්සේ කතා බහට ලක් වුණා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් රශ්මි ධාරාවක් නිකුත් වෙනවා කියලා. ඒ වගේම අපි දැක්ගත්තා මහා ජනතාව බොහෝ සේ විහාරස්ථානට යනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා අධිස රැඳී සිට මේ නරඹනවා. ඇත්තටම මේ පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම නොයෙකුත් විද්වතුන් අදහස් ප්‍රකාශ කළා. අපගේ අතිපෝජනීය නායනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ අදහස් පිළිබඳ අපි දැනගන්න කැමැතියි. අපි හම්බුනේ වේලාව හැටියට මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න හැටියට මම ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් දවසක මනෝලෝ උත්පත්ති සඳහා ප්‍රතිසන්දි ගන්නා ලද්දසේක් නම් එදා සිටේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු යම් දවසක ධාතු අන්තර්ධානයේ සිදුවන්නේ නම් ඒ තෙක් මේ කාලයට කියන බුද්ධෝත්පාද කාලය කියලා. මේ බුද්ධෝත්පාද කාලය ආචාර්ය අද්භූත කරුණු රාශියකින් පිරුණු කාලයක්. එනිසාම සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළා තියෙනවා අච්චාරිය පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති කියලා. මහණේ ලෝවත හිතසෝ පිණිස ආචාර්ය පුද්ගලයෙක් උපදිනවා. ඒ කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගතෝ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහි සාධකයක් හැටියට අපට කියන්නට පුළුවන් ඒ බුද්ධෝත්පාද කාලයේ කාගේවත් අදිෂ්ඨානයක් නොමැතිව කාගේවත් විධානයක් නොමැතිව සිදුවෙන සිදුවීමක් කියනවා ධර්ම නියාමයේ කියලා. මේ ධර්ම නියාමය මහා පුණ්‍යවන්තයන් උදෙසා සිදුවෙන දෙයක්. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඒ තථාගතයන් වහන්සේ පස්චිම භවයේ ප්‍රතිසන්දි ගැනීම, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්කප්පවත්තන මංගල්‍ය, ආයුෂාස්කාර වස්සජනිය, පරිනිර්වාණ මංගල්‍ය කියන අවස්ථාවන්හිදී දස දහසක් ලෝක ධාතුවල අසීමිත ආචාර්ය ජනක ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණා. එවැගේම බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් ඒ ධාතු අන්තර්ධානය දක්වා නොයෙකුත් ආචාර්ය දේවල් සිදුවීම එසේම සිදු වෙනවා. එනිසා ඒක බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ඉරිදිය වගේම බුද්ධ විශේෂ හැටියට හඳුන්වනවා. ලෝකයේහි සිතාමතා නිම කළ නොහැකි සරුවඥන් වහන්සේ නමක් පමණක් ඉදිරිපත් කළ හැකි කරුණු හතරක් තියෙනවා. ලෝක විෂය, සත්‍ය විෂය, කර්ම විෂය සහ බුද්ධ විෂය කියලා. එයින් බුද්ධ විෂය කියන්නේ මෙන්න මේ ධර්ම නියාමයේ වශයෙන් එළඹෙන කරුණු. ඒ වගේම සරුවඥන් වහන්සේගේ ඍද්ධිමය බල විශේෂයක්. ඒක කාටවත් සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් යමා මහ තෙලැර ප්‍රමගෙන සලකා බානකොට ඒක කිසිම කෙනෙකුට පැවැත්විය නොහැකි ඍද්ධි විශේෂයක්. ඒ වගේම අවශ්‍ය නම් අබ කියන්නේ සතරීරියව පවත්වන්න පුළුවන්. කැමති නම් ඇඟිල්ලෙන් මහමෙරකවා වහන්න පුළුවන්. ඒ විදිහට සරුවඥන් වහන්සේගේ ඍද්ධි විශේෂය අසීමිතයි අචින්තනීයයි. එනිසා සරුවඥන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන මේ ලංකාවෙන් විශේෂ අදිෂ්ඨාන පහක්ම කරලා තියෙනවා. ඒ අදිෂ්ඨාන පහ හැර තව සිය දහස් ගණන් කුඩා අදිෂ්ඨාන පවත්වන ඇති බව අපට සරුවඥකාරයන් විශ්වාසයි. ඒක සාධක කීපයක් අපට කියන්න පුළුවන්. උඩමළුවේ බෝධින් වහන්සේ රෝපණය කරන දවසේදී බෝධින් වහන්සේගෙන් බුදුරැස් විහිදීම සිදු වෙලා එය දැකලා චිත්තප්‍රසාදයෙන් දහම් පදයට සවන් දුන්න පිරිස අතරින් දස දහසක් දෙනා සිංහලයන් හරිහත්යට පත් වුණා. එම බෝධින් වහන්සේගෙන් එදවස සිට වූ ඒ ප්‍රාතිහාර්යය දහම් පොත්පත්වල සඳහන් වුණාට අර්ථ කතාවල සඳහන් දෙනවා දරුවක් යන වහන්සේගේ අදිෂ්ඨාන බලයක්. ඒ වගේම නුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ උදෙසා පැවැත් වූ ඒ සඳහන් වූම කාරණයක්. ඒ වගේම ථූපාරාම චෛත්‍ය වහන්සේ ගැන ජම්බුද්දීපේහි බෝධි ශාඛාව ගැන ඔය වගේ මහා අදිෂ්ඨාන සිදු වුණා. ඒ වගේම අපේ ලංකාවේ දෙවෙනි පැරිකුම්බා රජතුමා දඹදෙණිය රාජ්‍ය පිටුවලා දළදා මාලිගාව ගොඩනගා දළදා ස්වාමින් වහන්සේ වැඩි සිටියේ තැනකින් ගෞරවයෙන් පෙරහැරින් වැඩම කරවාගෙන ගොස් දළදා වහන්සේ වඩා හිඳුවලා බුද්ධ පූජා පවත්වා ආරාධනයක් කළා තියෙනවා. අපේ ශරුවක්යන් වහන්සේ ශ්‍රී ලංකා වෙනුවෙන් මහා අදිෂ්ඨාන පහක් කළා. කුඩා අදිෂ්ඨාන 10000 ගණන් කළා ඇති. එසේ වෙනම මගේ මේ දළදා පූජාවත් බුදු ඇසින් දැකලා ඇති. මගේ ශ්‍රද්ධා මහිමියත් දැකලා ඇති. එසේ වෙනම මේ දළදා වහන්සේගෙන් මට ප්‍රාතිහාර්යයක් දකින් ලැබේවා කියලා ආරාධනා කළා. තවෙනිම දළදා වහන්සේ තුලින් සම්පූර්ණ නිර්මිත බුදුරුවක් මැවී සවනක් බුදුරැස් විහිදෙව්වා. රජතුමාට ඇති වෙච්ච ප්‍රීති සෝමනස්සේ නිසා ශ්‍රී ලංකාද්වීප රාජ්‍යයෙන් බුද්ධ පූජා කළා. මේවා මේ සිදුවීම් තවත් අනේක විදිහින් සිද්ධ වෙන්න ඇති. පසුගිය සුනාමි විපතින් ලංකාවේ විශාල ගොඩනැගිලි විශාල මේ රේල් පාරවල් පවා කඩාගෙන දිනගෙන යන තරම් බලවේගයක් මුහුදෙන් සිදු වුනම මුහුදායිනේ තිබුණු ප්‍රතිමා වහන්සේලා කිසි තැනකදී තුවාලයක්වත් නොවේ යහපින් ආරක්ෂා වෙච්ච හැටි බෞද්ධ හැම දිනාටම පැහැදිලි කාරණයක්. ඒ වගේම දැන් මේ වාරෙදි ඒ කියන්නේ බුද්ධ ජයන්තියක් වශයෙන් 2550ක් පුදාපත් වූ අවස්ථාවේදී සරුවක්යන් වහන්සේගේ අදිස්ථානයක්ම තියෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. අප්පසන්නානං ප්‍රසාදාය සසන්නානං විහියෝ භාවාය බුද්ධ ශාසනය ගැන පැහැදීමක් නැති අන්‍යලබ්ධිකයන්ට පවා චිත්ත ප්‍රසාදයක් වෙනු පිණිසත් ප්‍රසාදයත්තුන්ගේ චිත්ත ප්‍රසාදය වැඩි දියුණු වෙනු පිණිසත් මෙසේ වේවා කියලා සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනට ඇති. පොරොදුවාම එවාගේම සමාරිත වැඳුම් පිදුම් නොකරන තැන්වලදී පවා මේ බුදුරැස් සිහිදුණු කාරණේ පැහැදිලිව අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේක අමුතු මේ විස්මය ජනක හැම නැත්නම් මේ සැප කටයුතු දෙයක් නොවේයි. මොනම විද්‍යාවකින්වත් යටපත් කරන්න බැරි බලවේගයක් අපේ සරුවක්ඥන් වහන්සේගේ ඉදිරියේ තුල තියෙනවා. ඒ නිසා මේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ පවත්නා තා අපායත්න සත්‍යයන් එයින් ගොඩ ගන්නට, ඒ වගේම සතරට යන සත්‍යයන් එයින් ගොඩගෙන ආමාම නිවනට යොමු කරවන්නට, ඒ වගේම තුනුරුවන් අපහාස කිරීමෙන් මිනිසයන් වළක්වාගෙන එයත්න් යහපත් සම්මාදිට්ඨිය පිහිටුවන්නට මේ වාගේ ආචාර්ය සිදුවීම් සිදුවෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉරිදිවිසය අනුභවයෙන් කියන එක මම අවංකවම හදපත්ලින් විශ්වාසවන්තව ප්‍රකාශ කරනවා. අවසරය පෙන්දනේ දැන් මේ මම දැනගෙන තියෙනවා ඔබ වහන්සේට ආරංචියක් වුණා කියලා මේ කිරිගරුඩ පිළිමේකුණුත් මේ ආලෝකයේ විසිතුනා කියලා. ඒක නะ ඇත්ත. ඒ කියන්නේ ඇත්ත වශයෙන් මේ ආරංචිය මුලින්ම මට ලැබෙනකොට මම පිළිගත්තේ නැහැ. හේතුව සමහර විට මේ විද්‍යුත් උපකරණ වලින් ආලෝක වියදෝන සීටක් අද කාලේ තියෙනවා. එහෙම එකක් දෝ කියලා ඉන්න අතරත අම්බලංගොඩ කහව ගල්දුව අපේ ආරණ්‍ය මූලස්ථානයෙන් අට පණිවිඩයක් කියලා තිබුණා. ස්වාමින් වහන්සේ අපේ ප්‍රධාන බුදුමැඳුරේ ප්‍රධාන බුදු පිළිම වහන්සේ තුලිනුත් වාගේම බෝධින් වහන්සේ වාගේ තන්පත් කොට ඇති සත්බුදු පිළිම තුලිනුත් මේ විදිහට ලා කහපාට වර්ණයක් විහිදෙන්න පටන් ගත් අතර කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් වර්ණ 6 මිනිකුත් තුනා. ඒ නිසා මුළු අවට පලාත්වල මිනිස්සු පුදුමයට ඇවිල්ලා වැඳ වැටුණා. කවදාකවත් ස්ථානිතාවේ නැති අතු පවයිලා වැඳ වැටලා මේ පසුමේ දිහේ ප්‍රසාදයක් ජනතාවගේ ඇති වුණා කියන එක මට අහන්න ලැබුණා. ඇත්තටම අපි එතෙන්ටයි එන්න ඕනේ අපේ නායකම්රනේ. මොකද මේවා පරිශන කළා ඇත්ත හෝ නැත්ත හෝ කතා කරනවට වඩා මිනිසුන් තුල සදහසිත පහළ වුණා නම් බුදුගුණ භාවනාව ගැන යම් හැඟීමක් ඇති වුණා නම් ඒකම ප්‍රමාණවත් කියලා මම කල්පනා කරනවා. මම අපේ ගමේ පන්සලට ගියා මේ සිද්ධිය බලන්න. ඒ ගියපු වෙලාවේ තරුණ පිරිසක් කතා කරගෙන යනවට ඇහුණා. මේ බුදු පිළිම ගැන මගේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. අද නම් ලොකු භක්තියක් මට ඇතුණයි කියලා තරුණයින්ගේ කටෙන් කියවෙනවා මට ඇහුණා. ඉතින් ඒකම ඇති කියලා මට හිතුණා. ඒක ප්‍රාතිහාරයක් හැටියට. ඉතින් මේ අපි මේ සාකච්ඡාවට මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි නැවතත් මතක් කරලා දෙන්නම්. 2 6 8 2 4 1 2 දුරකථන අංකය මේ දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ ධර්ම සාකච්ඡාවට අපේ හාමුදුරන්ගේ ධර්ම දේශනාවට අදාළව භාවනා ගැනයි අපේ හාමුදුරු ධර්ම දේශනා කරේ. මේ සම්බන්ධ ඔබට යම් කිසි ගැටලුවක් මතුවලා තිබෙනවා නම් කරුණාකරලා කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබේ නමත් කියලා, මොකද අපිට ඒ නමගම දැනගෙන ඉන්නේ ප්‍රයෝජනයක් තිබෙනවා. කතා කරමු. මේ මට දැනගන්න පුළුවන් මේ දුදුන භාවනාවක් කරන්නේ මොනවද? මේ එක අනුගම ප්‍රතිමෝමියද වඩන්නේ මොනවද? මොන ආකාරයකට සම්බන්ධ වෙන්නේ? බුදුගුණ භාවනාව වඩන්නේ කොහොමද කියලා මේ මහත්මයාට නම් නම් අහගන්න බැරි වුණා. එනවත් නැති ගැටලුව. ඉතින් හොඳයි, භාවනා සම්බන්ධ උනන්දුවක් තියෙන බව පේනවා. අපි හඳුරු කෙටියෙන් ඒක පැහැදිලි කරලා දෙන්න. අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද කියලා මේ මහත්මයා අහනවා. බුදුගුණ භාවනාව විවිධ ආකාරයෙන් කරන්න පුළුවනි. විශේෂයෙන් සීලම බුදුගුණයන් සම්පින්දෙන වේ තියෙන එකම ගාථාවක් ඉතිපිසෝ ගාථා පාඨය. ඒ ගුණපද 9ක් තියෙනවා. මුලින්ම භාවනාව ආරම්භ කරන කෙනෙකුට ඒ ගාථාවේ ගුණපද මුල සිට අගට, අග සිට මුලට භාවිතා කරන්න දෙනවා. ඊට පස්සේ එක එක ගුණයක් දැන් මේ මුල සිට අගට, අග සිට මුලට වචන වශයෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා අර්ථ වශයෙන් මෙනෙහි කරන්න දෙනවා. එක එක බුදු ගුණයක තියෙන විශේෂ අර්ථ තියෙනවා. ඒවා මෙනෙහි කරන්න දෙනවා. එසේ මෙනෙහි කරන අතරත ඒ බුදු ගුණ නමෙන් එකක් තමයි වඩාත්ම ප්‍රියභාවයෙන් වැටහෙන්න ගන්නවා. ඒ ගුණේ තුලට හිත යොමු කරලා සම්පූර්ණයෙන් බුදු ගුණ ආවර්ජන කරමින් භාවනා කළ යුතු වෙනවා. එකම ගුණයක් අරමුණු කරගත්තොත් තමයි හිත සමාධි වෙන්නේ. එකම ගුණයක්, එකම වචනයක්. ඒක එක ගුණයකින් එසේ සිතේ සමාධිය කියන්නේ උපචාර සමාධිය ලබන්න පුළුවනි. ඊළඟට අනෙක් ගුණයක් ලබා ගන්නවා භාවනාවට. එහෙම ගුණ නමෙන්ම මේ උපචාර සමාධි වශයෙන් සමාධි වාර 9ක් උපදවන්න පුළුවන්. ඒ නිසා බුදුගුණ භාවනාව අනුපිළිවෙලින් මුල සිට අගට, අග සිට මුලට භාවනා කිරීමෙන් ආරම්භ කළ යුතු බව මම කරුණාවෙන් කියනවා. මම හිතනවා මේ ගැටලුවට ප්‍රමාණවත් කියලා අපි ඊළඟ මහත්මයාගෙන් ඉල්ලා සිටින ඔබේ නමත් කියලා ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඔබ සමග සුබ සන්ධ්‍යාවක්. මම රමුක්කන කන්තරගොඩේ පියතිලක සකාරි පාරමල්ලා තරමහත බොහොම කාලෙකින් මාසත්තේ මේ අවස්ථාවේ මම පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ විදර්ශනාව කියන්නේ යථාභූත ඥාණයෙන් ඇති කරගන්න වැඩ පිළිවෙල නේද? ඒකම ඒ කියන්නේ ඇත්ත තුළ ඇති යථාභූතයේ දැකීම, රූපය තුළ චක් විඥානය තුළ ස්පර්ශය තුළ වේදනාව තුළ ඒ විදිහට යන විදිහට අපිට දැනගන්න ලැබෙන මේ නේද කියන එක මම පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒ කියන්නේ මමය, මගේ මතයි කියන අදහස ඒකෙන් අපිට තේරෙනවා. නමුත් ඒක වැරදි කියන හැඟීම නේද තේරෙන්නේ. ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න නම් සුදුසුයි කියලා මම ඉල්ලනවා. පියතිලක මහත්මයාගේ ගැටලුවට අපේ නායකයන්ගෙන් චෙක් පිළිතුරක් ලැබෙන්න. සැබවින්ම විදර්ශනා භාවනාව කියන්නේ පරමාර්ථ ධර්මයේ දැක ගැනීම. දැන් අපේ సంతානයේ තියෙන සම්මුති වචනින් පාවිච්චි කරන බොහෝ දේවල්. අපි කේසා, ලෝමා, නසා, දන්තා, තචෝ මෙහෙම කියන්නේ සම්මුති වචනිය. නමුත් මේ සම්මුති වචනේ ඇතුලේ තියෙන අභ්‍යන්තර පරමාර්ථය. ඒවා තමයි රූප කලාප, රූප ධර්ම. ඒ වගේම අපි දකින්නවා, අහනවා, කතා කරනවා, සුවඳ විඳිනවා, රස විඳිනවා ආදී වශයෙන් අපි කියනවා. ඒක රස සම්මුතියක්. එතකොට මේ දකින්න, අහන, විඳින ඒ දේවල් පිළිබඳ පරමාර්ථයක් තියෙනවා. මේ පරමාර්ථය දැක ගැනීම තමයි විපස්සනාවට අරමුණු වන්නේ. ඒ පරමාර්ථය දැක ගන්න ගමන්ම ත්‍රිලක්ෂණයේ ධාරුණ සිරිතක් නැහැ. ඒ පරමාර්ථ සියල්ල දැක ගන්න ඕනේ පළමු කොට. සබ්බම් වික්ඛවේ අභිඤ්ඤයං, සබ්බම් වික්ඛවේ පරිඤ්ඤයං. මේ විදිහට බුද්ධ වචනේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙන රූප කලාප කොහොම අපි කල්යතෝ දකින්න ඕනේ. නාම ධර්ම සියල්ල දකින්න ඕනේ. ඒ දැකීමෙන් පස්සේ තමයි එහි අනිච්ච ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණය විපස්සනා නුවණින් දැකීමෙන් විපස්සනා කරන්නේ. නැත්තම් දකින්නේ නැතුව ඒ රූප කලාපයගේ බිඳියාම දකින්නේ නැතුව විපස්සනා කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වෙනවා චිත්ත ඒකාග්‍රතාව. ඒ චිත්ත ඒකාග්‍රතාව සඳහා කළ යුතු භාවනා ක්‍රම 40ක් තියෙනවා. එයින් සමහර කොටසක් තියෙනවා 10ක්ම උපචාර සමාධි කියන චිත්ත ඒකාග්‍රතාව. අනිත් ඉහෙන්න පුළුවනි ප්‍රථම ධාන ආදී කර්මස්ථාන වශයෙන් ධාන උපදවන්නේ. එිනොත් ප්‍රථම ධාන උපදවන කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ වගේම තෘතිය ධාන දක්වා ධාන 3ක් බැගින් උපදවන කර්මස්ථාන 3ක් තියෙනවා. ගාමීම ආනාපාන සතියෙන් ධ්‍යාන 4 හෝ 5 උපදවන්නට පුළුවන් වූ උපාවචරය. කසින ධ්‍යාන 9කින් අෂ්ට සමාපatti පුදවන්න පුළුවන්. එකකින් රූප ධ්‍යාන පමණක් උපදවන්න පුළුවන්. ඒ විදිහේ චිත්ත ඒකාග්‍රතාව තමන් කැමතිනම් සමත භාවනාවෙන් උපදවාගෙන ඒ සමත භාවයෙන් ලැබෙන සමාධි ආලෝකය ප්‍රඥා ආලෝකේ බාට හරවා ගන්නා විපස්සනා කිරීමේදී ඒ ප්‍රඥා ආලෝකයෙන් තමයි මේ සංතානගත සීලම රූප කලාප වෙන වෙනම දකින්නක් නාම ධර්ම වෙන වෙනම දකින්නක් බාහිර සංතානවල සවිඥානික අවිඥානික රූප දකින්නක් එවාගෙම සවිඥානික සංතානවල නාම ධර්ම දකින්නක් පුළුවන් වන්නේ එම විපස්සනා ආලෝකයේ පැතිරවීමෙන්. එසේ සතුරුවා අනුපිළිවෙලින් ත්‍රිලක්ෂණ විපස්සනා වඩා ඒ සංදා සම්බන්ධව තියෙන සක්කා දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසාදී වශයෙන් ගැනීම උපක්ලේශයන් යටපත් කරමින් ගිහින් මාර්ගඵල ප්‍රතිලාභයෙන් ක්ලේශ ප්‍රහාණය කළා මඟඵල නිවන් සුවයෙන් සැනසෙන්න අවස්ථාව ලැබෙනවා. මා හිතනවා අපේ පියතරක මහත්මයාගේ ගැස්සුවට බොහෝ දෙනෙකුට සතුටු වෙන්නට පුළුවන් විදිහේ හොඳ පිළිතුරක් අපේ ආන්දර මහන්සියකින් අවසර ලැබුණා. අපි ඊළඟ අපේ ප්‍රශ්න අහන්න සූදානම් ඉන්න මහත්මයාට අවස්ථාව ලබා දෙන්නම්. කර්මදල ඔබේ නම කියලා ප්‍රශ්නේ කෙටියෙන් කියන්න. අවශ්‍යයි මම පොළොවේ විශ්වාසී කතා කරන්නේ. මට තියෙන ප්‍රශ්න මම දැන් භාවනා කරලා නැහැ. භාවනා කරනවායි. ඒ කියන්නේ අපි මුලින්ම කරන්න ඕන භාවනා කියන්නේ අනුපිළිවෙලට සතර ප්‍රතිපත්තානි වඩන්න කලින් මුලින්ම ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ඊපස්සේ ඒක ශ්‍රද්ධාව ඇති කරගෙන එන අනුපිළිවෙල කියන්නේ කොහොමද කියලා හොඳයි. නිශ්චද්දු පොඩ්ඩක් අපේ හැමදෙරෙන් අහගෙන අපි භාවනාව ආරම්භ කරන ආධුනිකයෙකුට අවශ්‍ය කරන උපදෙස් ටිකක් ඉගෙන ගනිමු. දරුවන් සරණයි විශේෂයෙන් භාවනා බිලාසී බොහෝ පින්වතුන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. කිසි උපදෙස් ලැබුණොත් ඒ අතු දියුණුවටත්පත් වේදවා. විශේෂයෙන් දැන් භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් යැනි විපස්සනාවකට හැරෙන්න ඉස්සර අපි ආරම්භ කරන්න ඕනේ අත්‍යකාර ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන බුදුගුණ භාවනාව. ඒ බුද්ධ ගුණ භාවනාව වැඩිම අත්‍යවශ්‍යයි. ඊළඟට මෛත්‍රිය, ඊළඟට පිළිකුල් භාවනාව, ඊළඟට මරණ සතිය කියන්නේ මේ සතර කමඨාන ප්‍රගුණ කරන්නට ඕනේ. බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සතිය. මේකට කියන චතුරාරක්ෂා කියලා. ඒ කියන්නේ භාවනා වඩන්නේ කොට ආරක්ෂාවක් මේන් සැලසෙනවා. එිනොත් වඩාත්ම ප්‍රයෝජන රෙනවා බුදු ගුණ භාවනාව. මොකද මේ බුදු ගුණ භාවනාව වැඩිමෙන් ඉදිරියේ බලාපොරොත්තු වන භාවනාවන් නිවරදිව ක්‍රමානුකූලව කරගැනීමේ ශක්තිය ලැබෙනවා. එයින් ශ්‍රද්ධාව අධිකතර කියන්නේ වැඩිපුර දියුණු වෙන බැවින් භාවනා කරගෙන යාමේදී නිරාස්වාද බව, ඒ කියන්නේ එහි ප්‍රතිඵලයක් නොලැබී ගියත් කලකිරෙන්නේ නැති වෙනවා. මෛත්‍රිය වැඩීම නිසා බාහිර උපද්‍රවයන්ගෙන් තොරව භාවනා ගෙනියන්නේ හැකි වෙනවා. පිළිකුල් භාවනා කිරීමෙන් ජීවිතයේ ශාරීරික පිළිබඳ සුබතාවන් නැති බව අසුභතාව ආબોධ වීමෙන් ජීවිතය පිළිබඳ අර මමායනේ අඩු වෙනවා. ඒ වගේම මරණ සතිය වැඩි වීමෙන් අදකලේතු වැඩ හෙටට කල නොදා අප්‍රමාද ගුණය ඇතිව පිළිවෙත් පුරන් යමු වෙනවා. මෙන්න මේ නිසා මේ හතරට කියන චතුරාරක්ෂා කියලා. එයින් ඒ සතරම යන්නේ ගමන් වලදී වතුර නෑමේදී කැම ගැනීමේදී වැඩ කටයුතුලේදී කවුරුත් කතා නැත්නම් ඒවා මෙනෙහි කරන්න පුළුවන්. ඒවට කියනවා සබ්බත්ක කම්මට්ටාන කියලා. හැම තැනම භාවනා කරන්න පුළුවන්, හැම තැනකදීම අවශ්‍ය වෙන භාවනා. ඊට පස්සේ තමයි තමන් කැමතිනම් ආනාපාන සතියෙන් හෝ වෙනත් කර්මස්ථාන භාවනාවක් විසිතේ උගෙනගෙන ගුරු උපදේශ ඇතිව හරියට තේරුම් අරගෙන භාවනා කරන්න පුළුවනි. නිසා පළමුවෙන් භාවනා විලාසයේ සම්දෙනා විසින් කලියතු වන්නේ මේ බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණ සති භාවනා පුරුදු කර ගැනීමයි. එහෙමයි තමයි මම මේක තේරුම් අරගෙන තියන්නේ. සාමාන්‍යයෙන් බුදු ගුණ භාවනාව කරන කෙනෙකුට ශ්‍රද්ධාව වැඩෙනවා. ප්‍රසන්න ස්වરૂපයකින් ජීවත් වෙන සමාජයක් පුළංකම තිබෙනවා. මෛත්‍රී භාවනාව කරනකොට සමාජයේ ගැටුම් නැතුව සාමකාමීව හොඳින් ජීවත් වෙන්න ශක්තියක් අපට ලැබෙනවා. අසුභ භාවනාව කරනකොට අපේ ආඩම්බරකම් මදමානාදී ගති අවගති අපින් තුරන් වෙලා නිහතමානී පුද්ගලෙක් හැටියට සමාජයේ ජීවත් වෙන්න අපට පුළුවන්කම ලැබෙනවා. මරණ සතිය කිරීමෙන් අපට ශක්තියක් ලැබෙනවා භාවනාව තුළින්. නොමැරෙන මිනිස් වගේ හරි හම්බකරන සමාජයේ ජීවත් වෙන්න අපට මේ තියෙන පුහු ආසාවන් නැතුව යනවා. ඒ නිසා මේ හතරෙන් අපේ මානසික ශක්තියින් ආරක්ෂා කරලා දෙනවා කියන අර්ථයෙන් මේ හතර චතුරාර්යකා කියලා කිව්වත් නිවැරදි කියන එකයි මට නම් ඒකමයි අදහස. එහෙමයි. අපි අපේ ඊළඟ ප්‍රශ්න අහන්න අපේ හිතවතට අවස්ථාව ලබා දෙන්නම්. නැත්තම් අද ඔබේ නම කියලා ප්‍රශ්නේ කෙටියෙන් අහන්න. දෙවියන් සරණයි ආදරේ මම නිමර්ණාලි වාදිරෙන් කතා කරන්නේ. සංයෝජන 10 මේ වෙලාවේ විස්තර කරා නම් අපේ ආන්දරණ තව පැයක් ගත වෙනවා මේ ධර්ම දේශනාවට. ඒක නිසා මේ වෙලාවේ වුණත් අපට බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න තියෙන නිසා නිමල් ප්‍රාන්ත මහත්මයාගේ අවශ්‍යතාව කෙටියෙන් ඉස්ත කරලා දෙන්න කියලා මම ආරාධනා කරනවා. පෙරවන් සරණ මේ සංයෝජන කියන්නේ ස්කන්ධ సంతානේ සතරට බැඳ තබන බැඳුන් 10ක්. දැන් මහත්මයා අහලා ඇති සෝවාන් මාර්ගඥානයෙන් නැති වෙනවා කියන සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුන. එතන තුනයිනේ. ඊළඟට අනාගාම මාර්ගඥානයෙන් දෙකක් නැති වෙනවා. කාමරාග සංයෝජන, පටිග සංයෝජන දැන් පහයිනේ. අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා තව පහක්. රූපරාග සංයෝජන, අරූපරාග සංයෝජන, මාන සංයෝජන, එවාගෙම උද්ධච්ච සංයෝජන හා අවිජ්ජා සංයෝජන. මේ කියන සංයෝජන පහ අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. හැබැයි මේක සූත්‍රාන්ත ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකට බෙදෙනවා. එනිසා මෙතන සූත්‍රාන්ත ක්‍රමයට මෙහෙම කිව්වත් අභිධර්ම ක්‍රමයට තවත් දෙකක් ඔබට එකතු කරගන්නවා සංසන්දනය කිරීම සඳහා. ඒ කියන්නේ කාමරාග සංයෝජන, පටිග සංයෝජන, මාන සංයෝජන, දිට්ඨි සංයෝජන, ඉස්සා සංයෝජන, මච්චරිය සංයෝජන, සීලබ්බත පරාමාස සංයෝජන, එවාගෙම භවරාග සංයෝජන, අවිද්‍යා සංයෝජන කියලා. මෙන්න මෙහෙම 10ට බෙදලා ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවේදී ඔය ආයතන විපස්සනාවේදී සංයෝජන උපදින හැටි, බිඳෙන හැටි, ප්‍රහාණය වෙන හැටි දේශනා කරමින් දේශනා කළා තියෙන්නේ. නිසා දස සංයෝජන කෙටියෙන් මෙහෙම මතක තබා ගන්න. ඉදිරියට සංයෝජන පිළිබඳ විශේෂ දේශනාවක් අපි කරමු. මයිකනිට වඩා දීර්ඝ විස්තරයක් අපිට කරන්න අවස්ථාවක් නැහැ. අපි ඊළඟට ආරාධනා කරනවා කරුණා කරලා ඔබේ ප්‍රශ්න කෙටියෙන් අහන්න. කෙරොත් තමයි. අපිට ඇහෙන ඔබ කතා කරන්නේ නැහැ. මම උත්තර දවස්නේ ටීවී දිහා තමයි කතා කරන්නේ. මට දැනගන්න ඕනේ භාවනාව කියන එකේ සිංහල තේරුම මොකක්ද කියලා නේද? ඒත් එක බුද්ධයන් වහන්සේ දේශනා කරපු රූප කලාප කියන්නේ පරමාණු වලටද කියලා. ඒ ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ දැනගන්න. මම හිතන්නේ අපේ අන්දමේ කියන භාවනා කියන එකේ තේරුම ඇත්තට වැඩි දියුණු කිරීම. බුධාතියෙන් හැදෙන සම්ජාත තමයි භාවනා කියන්නේ. එතකොට මෙහිදී බෞද්ධ භාවනාවසෙන් හඳුන්වනු ලබන්නේ අර චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියන දෙක. චිත්ත භාවනා නමින් හැදෙන්නේ සමත භාවනාව. එවාගෙන් ප්‍රඥා භාවනා නමින් හැදෙන්නේ විපස්සනා භාවනාව. දැන් සමත භාවනා වැඩිීමේදී සංකාණයේ චිත්ත සංකාණයේ තවස් වෙන ධානාංග ශක්තිය වැඩි දියුණු වෙමින් චිත්ත ඒකාග්‍රතාව බලගත වෙනවා, ශක්තිමත් වෙනවා. ඒ නිසා එකට කියන සමත භාවනා නැත්නම් චිත්ත භාවනා. විපස්සනා භාවනාවේදී ප්‍රඥාව ප්‍රධාන වෙනවා. ඒ නාම රූපাদি පරමාර්ථ ධර්මයන් හරියට තේරුම් අරගෙන ඒවායේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ මේවා දකිමින් විපස්සනා වැඩීම ප්‍රඥාවට අයිතියෙන් වැඩෙන්නේ ප්‍රඥාව. එනිසාම විපස්සනා ඥාන කියලා වෙනම ඥාන කොටසක වඩන්න තියෙනවා. ඉතින් ඒ විදිහට සමත භාවනා, විපස්සනා භාවනා මගින් චිත්ත සංකාරණේ බෝධිපාක්ෂික ධර්ම 37 දියුණු කිරීමයි භාවනා කියන එකේ සිංහල තේරුම. ඊළඟට රූප කලාප කියන්නේ දැන් අපි කලාප කියන මේ වචනේ සිංහලෙන් කලඹ කියනවා නේද? දැන් අපි මල් කලඹ කියලා කියන මල් පෝච්චිය දැම්මම නේද? ගොඩක් කියන්නේ මල් සමූහයක්. කලඹ කියන්නේ කලාපයක් සමූහයක්. දැන් සමහරට මේ සමරු කලඹ කියනවානේ. සමරු කලඹ කියන්නේ ලිපි ගොනුවක්, ලිපි රාශියක්. ඒ වාගේ මේ අපේ ශරීරයේ තියෙනවා රූප ජාති ඔක්කොම 28ක්. ඒ 28 බෙදෙනවා කලාප වශයෙන් කොටස් 23කට. අභිධම්මන්ත සංගා 21ක් වෙනෙනවා. නමුත් අස්සාසපස්සාස වලදී රූප කලාපතා දෙකක් වෙන නිසා එහිදී 23ක් වෙනවා. එතන තියෙනවා 10 මිටි, 8 මිටි, 9 මිටි, 10, 11 මිටි, 12 මිටි, 13 මිටි කියලා ওই විදිහට රූප කලාප ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කර්මජ කලාප 9ක්, චිත්තජ කලාප 8ක්, උතුජ කලාප 4ක්, ආර්ය කලාප 2ක්. මේවා තමයි රූප සමූහයක එකතු වීම කලාප නමින් හඳුන්වනවා. සමූහයක් වෙන්නේ කර්මය නිසා හටගන්න කර්මජ රූප කලාප, සිත නිසා හටගන්න චිත්තජ රූප කලාප, ඍතුව නිසා හටගන්න උතුජ රූප කලාප සහ ආහාර නිසා හටගන්න ආහාරජ රූප කලාප. මේවා තමයි රූප කලාප. ඉතින් විපස්සනා කරනකොට මේක අමුතු දෙයක් නෙමෙයි, ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ කියන රූප කලාප නාම කලාපව ඉගෙනගෙන පුලුවන් තරම් ධර්මයට ඇතුල් වෙන්න. එහෙනම් හන්දර දැන් මේ මහත්මයාගේ සිරිවලින් මහත්මයාගේ ගැටලුවක් උනේ මේක පරමාණු සමග තුලනය කිරීමක් ගැන. ඇත්තටම පරමාණු කියන්නේ නිති. එක පරමාණුවක් තුල නියුට්‍රෝන, පොසිට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන ආදී ශක්ති හයක් තියෙනවා. දැන් මෙතන අවමේකේ සුද්ධාස්තකයේ කියලා අටක් තියෙනවා. ඒක විද්‍යාඥයන්ට යන්න බැරි වෙච්ච තරම් දුරට බුදුදහම දීලා තියෙනවා. ඇත්ත. විද්‍යාඥයෝ හයයි හොයාගත්තේ පරමාණුවක් තුල මේ රූප කලාපයක් තුල ශක්ති අටක් තියෙනවා කියලා බුදුදහම උගන්ලා තිනවා අවම. ඇත්ත. ඊට වැඩි වුණත් අපි හඳුර පැහැදිලි කළා 9 10 11 12 පරමාණු ශක්තිය වගේ සිදු වෙච්ච පරමාණු කියන්නේ රූප කලාපයක්මයි. දැන් ඒ දෙකේ සමානකමක් තිබෙන බව මම හිතනවා තීරණාත්මක වැටෙන්නට ඇති කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු කර්ණාකල ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. නැයි අපි ආශ්‍රයනේ පරිපාලන අපි මාතෘතුමයි කතා කරන්නේ අපි බොහොම ආතේ නම්නේ මොකද සමන් කරනවා කතා කරන්නේ මේ දැන් සතර සංජීවක තමයි කියන්නේ ඉන්නේ ප්‍රජාවන්ට ඉස්සයනෝ ඇන්ටික මගෝෂණ දෙනවා මේ ඔය සතර සංජීවක තමයි කියන්නේ ඉතන වාල්තා කියන්නේ ඒ විදිහට පැහැදිලි ඒ මාර්ගඵල වාදී පුද්ගලයේ ක්‍රීමස තියෙන පහසුකම තේරවද ස්වාමීන් වහන්සේ මට ටිකක් පැහැදිලි කරනවා නම් බොහෝ කෙනෙක් තේරෙනවා ගන්නවා. මම හිතන්නේ අපේ සමන්තර මහත්මයාගේ ගැටලුවට සතර සත්‍යයන් සම්බන්ධ අපේ අම්තරගේ ධර්මදේශනාව බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම විදර්ශනා භාවනාව ගැන අර අපි කලින් හඳුන්වා දුන්න පොත ගෙනගෙන කියවීමනොත් ප්‍රයෝජනවත් ලැබෙන්න ඉඩ තිබෙනවා. ඒ මහත්මයාගේ ගැටලුව සතර සත්‍යයන් සම්බන්ධ තියෙන පැහැදිලි කරලා දෙන්න අපේ නායකතුමනි. ඔව් සතර සතිපට්ඨානමින් හැඳින්වෙන්නේ පංචස්කන්ධේ විපස්සනාවට නඟන ක්‍රම හතරක්. එයින් කායානුපස්සනාව කියන භාවනාව 14 ආකාරයකට සඳහන් වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. එයින් රූපස්කන්ධ විපස්සනාව ගැනිනවා. වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධේ විපස්සනාවට ගැනිනවා. චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධේ ගැනිනවා. ධම්මානුපස්සනාවෙන් සංඥාස්කන්ධේ සහ සංස්කාරස්කන්ධේ විපස්සනාවට ගැනිනවා. එනිසා මේ කියන පංචෝපාදානස්කන්ධයම විපස්සනාක් නැංගීම තමයි සම්පූර්ණ සතිපට්ඨාන භාවනා විශේෂයෙන්ම උගන්වන්නේ. ඒ සියල්ලම නිවනට පිවිසීමේ දොරටු බැවින් සියල්ලම සර්වඥන් වහන්සේ දේශනා කළ නිවන් මඟක් බව අපි කරුණාවෙන් පිළිගන්නට ඕන. මම හිතනවා පැහැදිලියි කියලා අපේ සම්සංගි විස්තරය සමන්තර මහත්මයාට සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඒකායන මාර්ගය තමයි මේ සත්‍ය සත්‍යපට්ඨානයේ ඉස්සර කරලා තිබෙන්නේ. අපි ඊළඟ අවස්ථාව ලබා ගන්නා ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. කතා කරන ඔබේ ප්‍රශ්නය අහන්න. අපට ඇහෙනවා ඔබ කතා කරන. කතා කරන සංගල්ලේ වන්නිකම කියලා කියන්නේ මේ අපිට මේ අධිධර්මයේ නායක ස්වාමීන් වහන්සේකින් දැනගන්න ඕනේ ප්‍රථම ඥානයේ ඉඳලා චතුර්ථ ඥානය දක්වා උපාසයේ පොඩ්ඩක් පැහැදිලි කර දෙනවා නම් ඉතාලි අපේ උදේ කාලේ කරනවා. ඊළඟට මේ ප්‍රථම ඥානයේ තියෙනවා මේ විචක්ක විචාරය කියලා මේ අවස්ථා දෙකක්. ඒක මා හිතන විචාර වශයෙන් ඒකේ නින්න ආදී ලෝකාරය විචාර වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. තවත් කියනවා නම් ඒ අරමුණට පිට යොමු කිරීම විචක්ක අරමුණේ පිට පිළිමැදීම විචාර කියලා. මේ වන්නිකම් මහත්මයා අපි අපේ හාමුදුරන්ගෙන් අහගමු මේ දෙක. වඩා හොඳයි නේද එහෙම? දරුවන් සරණයි. සැබවින්ම මේ ධ්‍යාන වැඩි වීම ගැන බොහෝ දෙනා අහන්න කැමති. ඒ ධ්‍යාන වැඩිමිට බොහෝ දෙනා බයයි. නමුත් ඒක අපි අනුපිළිවෙලින් වඩන හැටි ගැන ප්‍රගුණ කරගන්නට ඕනේ. ඒ සඳහා සුදුසු උපදේශ දැන් අද කාලේ යාදෙන ස්ථාන තියෙනවා. මෙහිදී ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා ධ්‍යාන වැඩන ක්‍රමයේ විස්තර කරන්න අපට පැය ගාණක් ඕනේ. නමුත් මේ කෙටියෙන් කියනවා දැන් යම්කිසි කෙනෙක් ආනාපාන සතියේ හෝ මෛත්‍රී කරුණා මුදිතා භාවනාවක් හෝ සසින භාවනාවක් හෝ වඩලා ඊළඟ ධ්‍යාන උපදවන්න කැමති නම් එයින් ප්‍රථම ධ්‍යානි ලබාගත් කෙනෙකුගේ සංකාණී ධ්‍යානාංග පහක් තියෙනවා. විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. එතකොට මේ විතරකේ කියන්නේ ඇත්තට අර යන්තිසි ගන්ඨාරයකට ගහනවා වගේ නිදසුනක් කළාට මේක හිතේ පවත්නා වූ චෛසික ධර්මයක්. එහි ලක්ෂණේ කියන්නේ අභිනිරෝපණ ලක්ෂණේ. ඒ කියන්නේ ඒ භාවනා අරමුණට හිත නම් වෙනවා. විචාරය කියන්නේ භාවනා අරමුණේ සිත හසුරුවනවා. තේසේ කියන්නේ භාවනා අරමුණේ සිත පිනවනවා. සුඛේ කියන්නේ භාවනා අරමුණේ තුලින් සිත ගත සනසවනවා. මේ වගේම ඒකාග්‍රතාව කියන්නේ භාවනා අරමුණෙන් ප්‍රතිභාග අරමුණෙන් පිට නොයන හැටි හිත තන්පත් කරනවා. මේ කියන ලක්ෂණ පහ තමයි මේ ධ්‍යානාංග නමින් හඳුන්වන්නේ චෛසික ධර්ම පහ. ඒ චෛසික ධර්ම පහෙන් දැන් ප්‍රථම ධ්‍යාන ලබාගත් කෙනෙකු ඒක පස් ආකාරයකින් වශීකරනවා. සිය දහස් වර සමවදිමි. ආවර්ජින වසීතා, සමාපජ්ජන වසීතා, අදිත්‍යාන වසීතා, උත්තාන වසීතා, පච්චවේක්කන වසීතා කියලා වසීතා ක්‍රම පහකින් ප්‍රගුණ කරගෙන ඕනම ඉරියව්වක ඕනම වෙලාවක ඕනම වෙලාවක් තරම් මේ භාවනාව සමාධින්න ධ්‍යාන සමාධින්න පුළුවන් වුණාම පස්සේ තමයි දෙවෙනි ධ්‍යානෙට යන්නේ. දෙවෙනි ධ්‍යානෙට යන්නේ පළවෙනි ධ්‍යාන සම්මාදිලා ඉන්නේ ගිලා එහි තියෙන ධ්‍යානාංග සම්වර්ෂණය කළ විතරක විචාර දෙකේ ඕලාරිකත්වය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුනේ සාන්ත බවත් ආවර්ජන කරලා දෙවෙනි ධ්‍යානෙ උපදවනවා. ඒකත් පස් ආකාරයකින් වශී කරලා ඒ සෑහීමට පත් වුණාට පස්සේ ඒ ධ්‍යානාංග බලලා කීකේ ඕලාරිකත්වයේ සලකලා සුඛ ඒකාග්‍රතාව දෙක සහිත තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. එහිදී තුන්වෙනි ධ්‍යානයත් නිසි හැටියට පස් ආකාරයකින් වශී කරගෙන ඒ සුඛ වේදනාවේ තියෙන ඖදාරිකත්වයේ මෙනෙහි කරලා උපේක්ඛා ඒකාග්‍රතාව දෙකේ සාන්ත බව මෙනෙහි කරමින් චතුර්ථ ඥාන සම්වදිනවා. මේ වචනින් මේ මෙපුවාට මේක බොහොම ගැඹීර තත්ත්වය. අපි ආරාධනා කරන මේ තරම් ගවේෂණය කරන පින්නතුන් මේ සම්බන්ධ ප්‍රගුණ කරගත් නිසි කෘතාස්ත්‍ය කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් මේ ධ්‍යාන වඩන්න පිළිඹෙත්වා යොමු වෙත්වා කියලා මම ආරාධනා කරනවා. මම හිතන්නේ තාම ප්‍රමාණවත් පිළිතුරක් අපේ අහන්න ලැබුණා. අපි ඊළඟ අපේ හිතවතට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. අවසරයි අපි ආමුදුවනේ මම පරිමාපතිගමනේ සුසිලා නන්දිනී කතා කරන්නේ. ආමුදුරනේ මම හැම වෙලාවෙම මෙහෙ කරනවා ශරීර පාසා කැඩි කැඩි විවිධ විවිධ වෙනස් වෙන නාම රූප සමුදායක් මිස මමයේ මානිය කියලා කුජලයක් නොමැති බව මම හොඳින් විශ්වාස කරනවා. ඒ වගේම සලායතන වලින් අප ගන්නා අරමුණු වල ගැටීම නිසා වේදනාව හට ගන්නා බව මට වැටහෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට අරමුණු හා නොගැටී සිටීමට වෑයම් කරනවා. ඒ සාමතුලිත එක මුලක් අපහසුයි. ඒ වගේම කෙනෙක් ගෙන් යම් කිසි වරදක් හරි නැත්නම් මට කිසියම් මේ විදවීමක් ඇති වුණා මට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවට මම හිතන්නේ වෙහෙසෙනවා ඇයි මම මාගේ කියලා පුජ්‍යලෙක් නැත්නම් කෙනෙක් නැත්නම් මම ඇයි මේ වගේ වේදනාවක් ඇති කරගන්නේ කියලා. ඉතින් මම ඔබ වහන්සේගෙන් අහන්නේ මා තුළ මේ පවතින්නේ සක්කාය දිට්ඨියද? ඒ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට මම කල යුත්තේ කුමක්ද කියන එකයි මගේ ගැටලු වෙන්නේ. ඉතින් හාමුදුරනේ මම ඊට පිළිතුර බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ හාමුදුරනේ මේ ප්‍රශ්න මාලාවෙන් හොඳම ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් ඇහුවේ මේ මමයේ මාගේ කියන தත්ත්වේ නැති කරගත්තොත් තමයි මේ භාවනාවේ උත්තරීතර ප්‍රතිඵලය ලැබෙන්නේ. අපේ සුසිලාන්දනි මහත්මියට මේ ගැටලුව විසඳගන්න අපේ හාමුදුරුවෝ දවුවක් ගන්න. දරුවන් සරණයි. සැබවින්ම බෞද්ධයෙක් විසින් කළ යුතු උසස්ම අර්ථය තමයි මම මාගේ කියන මේ හැඟීම දුරු කරන හැටියට හිතේ නුවණ දියුණු කිරීම. ඒකාර දස නාථකර ධර්මයන්ගෙන් දහ වෙන්න වෙනවා. එතකොට මෙහිදී සලකා ගන්නට ඕනේ දැන් අපේ බොහෝ බෞද්ධයෝ ওই විදිහට භාවනා කරනවා. ඒ භාවනා කිරීම අපි හඳුන්වනවා යෝනිසෝ මනසිකාරයයි කියලා. සැබෑ භාවනාව නොවේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි අහලා තියෙන සුතමේ වශයෙන් මේ නාම රූප දෙක, ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18 මේ කියලා මේ විදිහට අපි දන්නවා අහලා. ඒ අහලා තියෙන නිසා හිතනවා මම මාගේ කියලා දෙයක් නැහැ මෙතන ඇති වෙන්න තියෙන නාම රූප දෙක කියලා අපි හිතනවා කියනවා. හැබැයි මේක යෝනිසෝ මනසිකාරයයි. ඒක සම්පූර්ණයෙන් විපස්සනාට බැස ගැනීමක් නොව විපස්සනාව ගැන වටහා ගැනීමක්. ඒක නිසා එතෙන්දී ඒ විදිහට හිතාගෙන ඉන්න අතරත තමන්ගේ හිතට ගතට නොගැලපෙන දෙයක් එනකොට එයින් හිතේ වේදනාවක් එන්නේ සැබෙන විපස්සනාවට දැසගෙන නැති නිසායි. එනිසා අපි ආරාධනා කරන එවැනි පින්තුන්ද යෝනිසෝ මනසිකාරය බොහොම හොඳයි. ඒ යෝනිසෝ මනසිකාරය දිනුනු කටයුතුයි. ඒ කියන්නේ හැම දෙයක් ගැනම යථා තත්ත්වය ගැන හිතා බැලීම. ඊට පස්සේ තමා කැමතිනම් ඒ නිසිසේ ප්‍රයෝජන ගැනීමට නම් සප්පාදිට්ඨියාදී මේ දික්ඛිගත චිත් නූපදොනු පිණිස නම් කලේතු අනේ චිත්තේ කාග්‍රතාව උපදවාගෙන නිසිසේ අර නාම රූප ධර්මයන් නුවණින් දකින්ද කියන්නේ විපස්සනා ඥාන ආලෝකයෙන් දකින්ද පුරුදු වෙන්නට ඕනේ. එසේ පුරුදු වීමේදී දික්ඛි විසුද්ධි කියන ඔය නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනකොට තමයි සක්කාදිට්ඨිය යටපත් වෙන්නේ ප්‍රහාණය වීම නෙමෙයි තදංග වශයෙන් යටපත් වෙනවා. ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගයටපත් වෙන කොටයි. එතකම් මේක බලපානවා. එනිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා දැනට තියෙන වැටහීම බොහොම වැදගත්. ඉදිරියට තව හිතේ සමාධියක් වැඩි දියුණු කරමින් ගැඹුරට නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීම සඳහා උත්සාහවන්ත වෙත්වා කියලා මම ආරාධනා කරනවා. එහෙමයි අපි හඳන්නේ. සමාධිය අපි ජීවත් වෙනකොට අටලෝධම කියලා හොඳ නරක දෙකම අපිට මුණ දෙන්න වෙනවා. ප්‍රසංසා කරනවාට අපි කැමැති වගේම නිନ୍ଦා කරනවාට අකමැති. මේ දෙක සමව හිතන්න පුළුවන් තරමට තමන්ගේ අත්දැකීම් බවට පත් කරගන්න පුළුවන් නම් භාවනාවට පෙරම තමන්ට පුළුවන්කමක් වෙනවා මේ වයින් මානසික සුවයක් ලබා ගන්න. ඒවා ඉවසීමෙන් ආත්ම ශක්තියෙන් ලබාගත යුතු දේවල්. එහි පිටලා භාවනාව දිනු කර ගැනීම වඩාත් පහසු වෙන්න පුළුවන්. ඇත්ත. එහෙමයි. අපි අපේ ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙමු. කතා කරන්න ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අයිගම් නිල්සන් කතා කරන්නේ. අම්බුදේ මට දැනගන්න ඕන මේ භාවනා කිරීමේදී තොරව ආදිස්ථානික මාර්ගයේ ඔස්සේ ගමන් කිරීමෙන් නිවන් දැකීමට බැරිද කියලා. මට මේක පොඩ්ඩක් ඉස්සර කරගන්න පුළුවන් නම් මොකද භාවනා කිරීමේදී තොරව ආදිස්ථානික මාර්ගයේ ඔස්සේ මේ ගමන් කරන ඒ විදිහට ප්‍රතිපත්ති කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා එකක් මම අහලා තියෙනවා. මම හිතන්නේ විල්සන් මහත්මයාගේ ගැටලුව පැහැදිලි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කොච්චර තියෙනවද කියලා අපිට අපි හම්බරන්ගෙන් දැනගන්න පුළුවන්. අත්ත වශයෙන් ඒ සම්බන්ධව අපි පැහැදිලි කළේ මෙහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර භාවනාවක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේම භාවනාවයි. ඒ කියන්නේ ප්‍රඥා භාවනාව, පළමුව සීලය භාවනාව වශයෙන් වඩනවා. සමාධිය භාවනාව වශයෙන් වඩනවා, ප්‍රඥා භාවනාව වශයෙන් වඩනවා. ඒ සඳහා වාඩි වෙලා ඉඳ කියන කතාව නේ මෙතන කියන්නේ. සිව් ඉරියව්වේම තමන් නිින්දෙන් නැති නිදාගත්තේ නැති අවදීන්නේ නැහැ හැම විටම මේ කියන්නේ ಗುಣධර්ම ටික හරියට වැඩෙනවා නම් එයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඒ භාවනාව වශයෙන් වැඩිහිටුවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ සමුකින් භාවනාවේ නැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැයි කිව්වොත් ඒක ධර්මෙ නොවේ. ඒ නිසා භාවනාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් කියවෙන දේ අපේ ලෞකික ඔය කියනවා මේ විසුද්ධි හයක් කියන ලෞකික වශයෙන් ඔය සීල විසුද්ධි චිත්ත විසුද්ධි, දික්ඛි විසුද්ධි ආදී වශයෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඒ හැම එකකින්ම කෙරෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි දියුණු වීමයි. මම නිදේශනක් කියනවා දැන් අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස කියනකොට අපේ සිතේ කුසල චිත්තයේ රාශියක් පහළ වෙනවා. ඒ සියල්ල අරමුණු කරගෙන තියෙන්නේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාන්තෙන් සත්‍ය වූ විද්‍යමාන වූ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි අපේ සිතේ පහළ වෙන ආභෝධයේ සම්මාදිට්ඨියයි. ඒ කියන්නේ අමෝහචෛසිකේ. එවාගේ මෙහි තියෙනවා අපේ සිත උනන්දු කරන විතර්කය. ඒකට සම්මා සංකල්පනාවයි. එහෙම ඒ සිත්ය වල තියෙනවා උත්සාහය. ඒක සම්මා වායාමයයි. ඒ නමස්කාරය කියන වෙලාවේ අපේ කුසල සිහිය තියෙනවා. ඒක සම්මා සතියයි. එවාගේ මේ මොහොතේදී එම අරමුණේ අපේ හිත චන්පත්ත තියෙනවා. ඒක සම්මා සමාධියයි. වචනින් කියනවා නම් සම්මා වාචා මාර්ගංගයක් තියෙනවා. දොහොත්නඟා වදිනකොට සම්මා කම්මන්තියක් තියෙනවා. එවාගේ මේ මොහොතේ පිරිසුදු සිතින් නිසා සම්මා ආජීවයක් තියෙනවා. බලන්න කොච්චරද නමස්කාර කරනකොටත් අපේ හිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගික භාවනාවක්. එනිසා මේ භාවනාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙකක් නොව එකක් බව අපි කරුණාවෙන් මතක් කරනවා. එහෙමයි ඊටාම සරල බෙදීමක් කියනනේ සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් භාවනා මාර්ගයේ නිවන් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා ගන්නකොට ඒ අංග තුන අන්තර්ගත වෙලා තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අද උදේ ඉඳලම කතා කරලා ටිකක් කතා කරන්න පස්සටම තියෙද්දි මේ අමුතු කතාවකින් මම කතා කරන්නේ. ඒ වුණත් අපි ප්‍රතිසංහාසකයේ සාකච්ඡාව හොඳින් කරගෙන යන්න උත්සාහ කරමු. අපේ ඊළඟ අසන්නා බලාපොරොත්තු වෙන අපේ අවස්ථාවක් ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න කෙරේ. මට ඒකම ලබන්නේ අපේ සාරිකාවේ ලාංකේය කරදෙවි දැන්හත් මේව සඳහා භාවනා කරන්න අදලේ පෙර පිටිදිවේ කියන්නේ පෙර පොදු කියන්නේ කියන්නේ දෙක එකපාරට දැන් තමයි කියනවා දැනලා තියෙනවානේ සාත්‍යෙන්ද මේව පෙර තිබුණා කියලා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ගෑනියලා ඒක එක අනිත් එක මේ සාර්ථකතාව තමයි මුසිනවදලා ප්‍රකාශ කරනවානේ කිප්පෝසා කුසලකද මේ දෙකම එකයි සුගතස් මහත්මයාගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි හන්දරේ පළවෙනි ප්‍රශ්නේ අද අපේ සාකච්ඡාවට අදාළයි. රහත් වීමට පෙරපින් අවශ්‍යද නැද්ද? මේකකින් පැහැදිලි කරන්න. පෙරවන් සරණයි පෙරපින් කියන්නේ ඒතකොට මේ සංසාරයේදී අපි සමාධි කල්ප ගණන් සිට දිනු කරගන්නාද බෝධිපාක් ධර්මයන් ඇති බවයි. බෝධිපාක් ධර්මයන් පුරාණයක් නම් පෙර ජාති ජාතින්හිදී මේ ජීවිතය අපි කොච්චර මහන්සි ගත්තත් මාර්ගඵල ලැබෙන්නේ නැති බව අපට පැහැදිලියි. සමාවියට කියනවා මේ සතරපද ගාථාවක් තරම් කෙටි බණක් ඇසූ පමණින් රහත් වෙලා තියනවා නේද? ඒ මොහොතේම ඉසරේ පිහිටියේ නැහැ, පන්තිල් පිහිටියේ නැහැ, කොහොමද රහත් වුණේ කියලා අහනවා. සැබැවින්ම ඒ ඇත්තෝ කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ඈත සිටන් තමන්ගේ සිතේ බෝධිපාක්ෂ ධර්ම සංඛ්‍යාත පාරමී කුසල් පාරමී පින් වැඩි දියුණු කරගෙන ආපු පිරිසයි ඒ වගේ සුළු මොහොතකදී මාර්ගඵල ලබන්නේ. එනිසා අප විසින් කළ යුතු වන්නේ අදාද රහත් වෙන්න ඕනි කියන ප්‍රතිඵලය ගැන උත්සාහවන්ත වීම නෙමෙයි, යම් මාර්ගයක් අනුගමනය කිරීමෙන්ද රහත් වෙන්නේ ඒ මාර්ගයේ ප්‍රතිපදාව පුරුදු කර ගැනීමයි. ඒක නිසා අද කාලේ රහත් වෙන්න පෙරපින් අවශ්‍ය නැහැ කිව්වොත් ඒක වැරදි. ඒ කියන්නේ පෙරපින් කියන්නේ සසරදී පුරුදු කර ගන්නා ලද පාරමී සංඛ්‍යාත කුසල ධර්මයන්. අපි ඒක බෝධිපාක්ෂ ධර්ම කියලා හඳුන්වනවා. පාරමී කියන්නේ ඒ ධර්ම සම්භාරයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒ අන්තර්ගත ධර්මයයි. එනිසා පූර්ව ජාති ජාතීන් එදී ඒ උසස් කුසල් ඒ කියන්නේ විවට්ඨ ගාමිනී කුසල් කියලාද කියන්නේ. විවට්ඨ ගාමිනී කියන්නේ නිවන් මිස රැස්කර ගන්න කුසල්. ඒවා සසරදී භාවිතා කළ සිත දියුණු කරමින් ආයතයි මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් වෙන්නේ. එහෙම ඇතහැන්දේ දෙවෙනි ප්‍රශ්නයේ සුගතස් මහත්මයාගේ මං කෙටි පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා සරල ගැටලුවක් නිසා. පින්පව් සහ කුසල කුසල් එකක්ද කියලා නැහැ දෙකක්. පින් කියන්නේ හොඳ වැඩ, චාරිත්‍ර ධර්ම, චාරිත්‍ර සීලය කියලා අපිට වින් කරලා තිබෙන්නේ ඒ පුණ්‍ය කර්ම කටයුතු වලදී. කුසල් කියලා කියන්නේ අකුසල් වලින් වළකින විට මානසිකව අපේ චිත්තසංතානයේ ඇති වෙන විරති ශක්තිය. ඒ නිසා මේ දෙක එකට යන්නට ඕනේ. විරතියෙන් පමණක් යමක් කෙරෙන්නේ නැහැ. චාරිත්‍රයෙන් පමණක් යමක් කෙරෙන්නේ නැහැ. පවෙන් වළකිනකොට පුණ්‍ය පක්ෂයේ සංවර්ධනය කරන්නට ඕනේ. එතකොට අර විරමණය සමග අධ්‍යාත්මික ශක්තිය වැඩෙනවා, සීලය අංග සම්පූර්ණ වෙනවා. මේ සරල ගැටලුව මම හිතන්නේ ඊට වඩා විස්තර කළ යුතු නෑ. මම චාරිත්‍රමාක මම ඒ ගැන මගේ හැඟීම දෙන්නට ඕන. ඒක මොකද මේක වැදගත් සාකච්ඡා මොකද මගෙන් බොහෝ දෙනෙක් මේ ගැන ප්‍රශ්න කරනවා. මේ ඉස්තරක් ගුවන් විදුලියේදී මගෙන් ඕක අහලා මම උත්තර දීලා තියෙනවා. ඒක අනිත් පැත්ත. මට මතකයි පොඩ්ඩක් උත්තරේ අභිධර්මයේදී තියෙන්නේ කුසල චේතනාංශ පුණ්‍ය චේතනාංශ. ඒක මෙහෙමයි ගණන් ගන්න ඕනේ. දැන් අපි පුණ්‍ය කියන වචනයයි කුසල කියන වචනය විග්‍රහ කරන්නේ කොහොමද? හදයන් පුණාපීති පුඤ්ඤං චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි තිනනම් වේ. කුස සංඛාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්දං සෙන්තේති කුසලා. සිතේ අකුසල නැසන්නේ කුසල. එතකොට මේක එකම සිතක පෙරපස නොවී සිදුවෙන ක්‍රියාකාරී දෙකක්. යදසුරක් මම කියන්නම් මේක ආරම්භය මම දන්න නිසා. ඒ කියන්නේ බොහෝම උගත් බහුසුලක අපේ ලොකු හාමුදුරු කෙනෙක් තමයි මේක දෙකක් කියලා හඳුන්වන්නේ. උන්වහන්සේගේ ධම්සභා මණ්ඩපයේදී මම මේක කිව්වා. උන්වහන්සේ තිස සල්ලා කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් මේකේ විදසුන් කෙලෙ මෙහෙමයි. මම පහනක් දැල්වෙනවා අඳුරු කාමරයක. මේ පහන දැල්වීමේදී කරුණු දෙකක් එකවර සිද්ධ වෙනවා. අඳුර නැසීමයි එළිය පැතිරීමයි. අඳුර නැසෙන අර්ථයෙන් මේ පහනට අපි කියනවා තමෝ නුදං, තමදං සිහි කියලා. එදේ සතිඥාර්ථයෙන් මේකට කියනවා වීකෝ කවීකෝ පජ්ජෝතු සිංහලෙන් පහන කියන්නේ ඒ එළිය සතිඥාර්ථයෙන්. එතකොට මේ ක්‍රියාකාරී දෙක එක සිතකින් සිද්ධ වුනේ. එතකොට දැන් මෙහිදී මම විග්‍රහ කරන අර්ථය මේකයි. සංසාර කියන්නේ මේ දිව්‍ය මානුෂාගේ සසර සැපේ පතලා කරන යහපත් දෙයක් තියෙනවා. ඒකට කියනවා වත්ථගාමිනී පින. වත්ථගාමිනී කුසලයේ නිර්වාණය සඳහා කෙලසුන් නැසා මඟඵල නිවන් සුව ලැබුණු කෘත්‍යය කරන දෙයක කියනවා විවක්තගාමිනී කුසල් විවක්තගාමිනී පින කියලා. ඒ නිසා දෙකම එක වචනේ එකම කාරණේ වචන දෙකෙන් හඳුන්වන්නට පුළුවනි. ඉතින් ඒක මගේ පිළිගැනීමයි මම ඒක ග්‍රන්ථ පරිහරණයෙන් ලබාගත් අර්ථ විවරණයයි. ඒ කියන්නේ දැන් අද බොහෝ දේශකයන් වහන්සේලා මේක දෙකක් හැටියට කියන බං අහලා තියෙනවා. එයි මම අර වචන දෙකම තමයි ඉතින් වත්තගාමිනී සංසාර පාක්ෂික පුණ්‍යද විවත්තගාමිනී නිර්වාණ පාක්ෂික කුසලයේ කියලා තමයි මේක බොහෝ විට පැහැදිලි කරන්නේ. ඔව් නමුත් මේ පින කියන එක දෙකමයි තියෙන්නේ. එහෙමයි. අපි සුරදාස් මහත්මයාගේ ගැටළු හොඳට සාකච්ඡා වුණා කියලා මම සතුටු වෙනවා. ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් කරුණාකර ප්‍රශ්න අහන්න දෙටි. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. මම කරුණාරත්න මේ ඉතිදී මාත් කැෂින් කරනවා ගහන්නේ මේ මම මේ විද්‍යාත්මකයි පරිසරණ දෙකයිස්ක භාවනා කියන්නේ භාවනා කරනවා කියලා. ඉතින් මම ආදිතික ගේන්නේ එතෙන්දී මම මේ භාවනාවට වාඩි වුණා මේ වාඩි වෙලා අපිට ඉබ්‍රාහීම් කියන නම කියනවා. ඉතින් මම හිතා විශ්ින්නේ කරනකල ඔබේ ගැටලුව ඉදිරිපත් කරනවා නම් අපිට ලොකු උදව්වක්. මොකක්ද වාලාතු මොකක්ද සිදුනේ කියලා මම හිතට ගියුනේ. අපි සයන්නාසයකට පැහැදිලි කර පිළිතුරක් දෙන්න කිති. භාවනා කරන කොටත් භාවනා නොකරන වෙලාවෙදී අපේ සිත නොයෙක් නොයෙක් අරමුණු ගන්නවා. භාවනා කිරීමේදී විශේෂයෙන් අරමුණු ගන්නවා මොකද නිසංසන වෙලාවක් නිසා. ඒ වෙලාවේ සමහරු කියනවා මේ සිත අහසේ ගමන් කළා මනෝකාය අහසේ ගමන් කළා මේ විදිහට බලන්නේ කියලා. ඇත්ත වශයෙන්ම ඒක සිතින් අරමුණු ගැනීමක් වෙනා සිත ගමන් කිරීමක් නෑ. අර දූරංගමං ඒකචරං කියන බුද්ධ වචනේ හඳුන්වන තැන කියනවා මේ සිතට කෙසඟක්වත් යා නොහැකි කියලා. ඒ තරම් සිත මේ හෘද වස්තුව ඇසුරු කරගෙන උපදෙමින් බින්දෙමින් පවතින අසුරුෂණක් ගන්න කෙටි කාලය තුළ සිත කෝටි ලක්ෂයක් වාර බිඳෙනවා. ඒ බිඳෙන්නේ ගමන් කරන්න පුළුවන්කමක් නැහැ අනාත්ම නිසා. ඒ නිසා දැන් මේ භවනා කරද්දී හිතේ පහළ වුණේ තමන්ගේ සිත අඩමින්දට වැටුණා. ඒ අඩමින්දේ දෙයකට වෙන සමාධිමින්ද කියලා. ඇඟේ කිසි වෙනසක් නැහැ, කිරා වැටෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ අඩමින්දක් සමාන හිතේ පැවැත්මක් නිසා ওই විදිහ අරමුණු සිදු වෙන බව අපි හොඳින් දන්නවා. ඒ නිසා ඒක සැක කරන්න දෙයක් නැහැ. ඒක යමුකින් මේ ධ්‍යාන ලාභයක් වත් විපස්සනා ඥාන ලාභයක් වත් නෙමේ සිහිය මන්ද භාවයටපත් වීමෙන් ඇති වෙච්ච මානසික වශයෙන් අරමුණු ගැනීමක්. එහෙමයි අපි හඳන්නේ. දැන් තව එක ප්‍රශ්නයකට අපිට සාකච්ඡා කරන්න කාලය තියෙනවා. ඊට පස්සේ කටයුතු දෙකක් තිබෙන නිසා අපි අපේ ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. මාර්ගයේ තනතුරු පලවිත නම් ඒ අත්දින්නේ කියන බොහෝ දෙයක එක අනිත් එක කියන්නේ සෝවාන් මාර්ගයේ කාර්යතුරුව සතරදායි මාර්ගයේ ආරම්භයේද එහෙම නැත්නම් මාර්ගයේද පුරුණිය සුද්ධිරේ පිළිගෙන ආත්මාර්ගය මහත්මයා ජයසිංහ මහත්මයාගේ ගැටලුවට අපිට බොහොම සුළු වෙලාවකින් අපි හම්බුනේ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. අත්ත වශයෙන් අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නය කියලා අපි හඳුන්වනවා. මුලින් සඳහන් කළා කියන මාර්ග චිත්ත එක චිත්තක්ෂණයයි ඊට අනතුරුව මාර්ගානන්තර ඵලසිතේ පහළ වෙනවාමයි. මෙහිදී සඳහන් කරනවා අර මාර්ගයේ සඳහා පිළිපන්න පුද්ගලයෙකුට දානයක් දීම මාර්ගස්ත්‍යාට දාන දීම කියලා හඳුන්වනවා අපේ අර්ථ කතාවල දේශනා පාළියේ තියෙනවා. එහිදී හැඳින්වෙනවා මෙන්න මේ පිළිතුර. ඒ කියන්නේ යම්කිසි ඊ타මත්ම මාර්ගඵල ලබන්න සමීපව විපස්සනා වඩන ස්වාමීන් වහන්සේ කෙනෙක් යම්කිසි කිඳපාත චර්යාවක වැඩිය. ජනිදිනුකට පෙනී හිටියා. උන්වහන්සේ තව සෝවාන් වුණේ නැහැ. මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේට දාන දෙන්න සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන අතරේ දාන දෙන්න ඉස්සර උන්වහන්සේ සෝවාන් මාර්ගයටයි ඵලයට දෙකටපත් වෙනවා. නමුත් උන්වහන්සේ පෙනී සිටියේ දානේ පිළිගන්න පෙනී සිටියේ මාර්ගය ලබන්න ඵලය ලබන්න ඉස්සර වෙලා. ඒ නිසා ඉරියව් මාරු කරනකොට උන්වහන්සේ සෝවාන් වෙලා ඉරියව් මාරු නොකරපු නිසායි මොහොතේ උන්වහන්සේ කියන මාර්ගඥාට දාන දීම කියලා. එහෙමයි අපේ අන්තරනේ මේ ප්‍රමාණයෙන් අපිට නතර කරන්න වෙන සාකච්ඡාව අද්දනේ. විශේෂයෙන් අද මේ ධර්මදේශනය ධර්ම සාකච්ඡාවත් වලින් ජනිත කරගන්නාද ධර්ම ශක්තිය කුසල ශක්තිය වසර 16කට පෙර අපස්සේවදාල කෝට්ටේසි දේවානන්ද ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස අපි පිරිනමනවා. අද මෙතෙක් වේලා සිදු කරගන්නාද ධර්ම දානමේ කුසලයෙන් එන පූජ්‍ය කෝට්ටේසි දේවානන්ද ස්වාමීන් වහන්සේ සතර වසන තුරු සුභති සම්පත් විඳ කෙලවර ලෝතුරා බුදු වෙත්වා කියලා අපි පින්පමනවනවා. එහෙමයි අපිට මේ අගනා සාකච්ඡාව සහ ධර්ම දේශනාව ලබා දුන් ආගමේ හරි ධම්ම හිංකාරණ වහන්සේටත් මෙතෙක් මේක සවන් දීලා පින්සස් කරගත් ඔබ හැම දිනකටත් පෙරවන් සර්ප ප්‍රාර්ථනා කරමි. අපේ ධර්ම සාකච්ඡා මේ දිනම කරමු.